ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ ඉතාමත් වටිනා දහම් කාරණාවක් කතා කරනවා. ඒ තමයි මේ ජීවිතයේ තියෙන සැනසෙල්ල නැති කරලා දාන සැකය. ගොඩාක් ගෙවල් සැකයේ නැමෙති ගිනි පුපුරෙන් ගිනි ගන්නවා. ජීවිත ගිනි ගන තියෙන්නේ නිවසේ පටන්. සමහර වෙලාවට ස්වාමියා බිරිඳ සැක කරනවා, බිරිඳ ස්වාමියා සැක කරනවා, දරුවෝ දෙමව්පියෝ සැක කරනවා, දෙමව්පියෝ දරුවෝ සැක කරනවා. ඒ වගේම ආයතනයේ සැක සංඛ්‍යා උපදිනවා. ඊළඟට මේ විදිහට ගත්තට පස්සේ භාරේ සිටින යාචකයාගේ පටන් ඉහළ රජයේ නිලධාරීන් රාජ්‍ය තන්ත්‍රයේ දක්වාම මේ සැකය කියන ගිනි පුපුර තියෙනවා. ඒ නිසා මේ සැක සංඛා සහ ඊළඟට විශේෂ අනික් කාරණාව තමයි අනවශ්‍ය වරදවා වටහා ගැනීම. මේවා පිළිබඳව ධර්මානුකූලව විග්‍රහයක් කරන්න ඕනෑ කියලා කල්පනා කළා. හේතුව මේ සමාජය තුළ නොසිතූ විශාල විනාශ සිද්ධ වෙනවා අනවශ්‍ය සැකේ නිසා. පස්සේ ලොකු විනාශයක් වුණාට පස්සේ තේරෙනකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි. ඒ නිසා ඒ දහම් කරුණු අද බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවට අනුව සාකච්ඡා කරන්න, ඒට විසඳුමක් කොහොමද ලබා ගන්න කියලා අපි මේ හෝරාව ඒ සඳහා යොදා ගන්නවා. මේ සැකය ගැන මම පොඩි කරුණු ටිකක් ඔය මතක් කළේ. එතකොට මේ සැකය ගැන ඔබට තේරෙන්න ඉස්සෙල්ලා මම බුද්ධ කාලේ වෙච්ච දෙයක් කියන්න. ඊට පස්සේ මම වර්තමානයේ යම් විස්තර කිරීමක් කරන්න. ඒ තමයි අපගේ තථාගතරහන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ සිටින කාලේ, ඒ වේළුවනාරාමයේ හිටියා උත්තරීතර උතුම් රහතන් වහන්සේ නමක්. ඒ මහා මුනිවරයාණන් වහන්සේගේ නම දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ. දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ මහා ඍද්ධි සම්පන්න මහරහතන් වහන්සේ නමක්. මේ මහරහතන් වහන්සේ දවසක් විවේක සුවයෙන් භාවනාවේ වැඩ සිටිනකොට කල්පනා වුණා, මම අරහත්වයට පත් වුණේ අවුරුදු 7දී. ඒ රහතන් වහන්සේ අරහත්වයට පත් වෙලා තියෙන අවුරුදු 7දී දැන් මහා තෙරුන් වහන්සේ නමක්. ඉතින් රහතන් වහන්සේට නිවන් මාර්ගය අමුතුවෙන් පුරුදු කරනවා කියලා දේකුත් නැහැ. පුරුදු කරපු නිවන් මාර්ගය ආපහු වඩනවා කියලා දේකුත් නැහැ. ඒ නිසා මම සංඝයාට උපස්ථාන කරනවා නම් හොඳයි. මම සංඝයාට කුටි සෙනසුම් පනවනවා නම් හොඳයි. මම ඒ කටයුත්ත කරනවා කියලා ඒ රහතන් වහන්සේට හිතුණා. ඒතකොට රහතන් වහන්සේටත් හිතුණා මම සංඝයාට යපු උපස්ථාන කරන්න ඕන කියලා. බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කාරණාව සැලකල මොහොතේ බුදුරජාන් වහන්සේ වදාළා, බොහොමගේ දබ්බමල්ලපුත්ත, ඔබ ඒ සංඝ උපස්ථානය සිද්ධ කරන්න. ඊට පස්සේ ඒ කුටි සෙනසුම් පනවන සංඝ සම්මුතිය දීලා විනය කර්මය කරලා සංඝයාගේ සම්මුතියෙන් උන්වහන්සේ පත් වුණා වේළුවනාරාමයේ කුටි සෙනසුම් පනවන භික්ෂුන් වහන්සේ විදිහට. කියන්නේ ආගන්තුකෝ වඩින ස්වාමීන් වහන්සේලාට ඉන්න හිටින්න කුටියක් සෙනසුණක් ලැබලා දෙන එක ඒ රහතන් වහන්සේ කරනවා. සහ බත්තුද්දේශක, ඒ කියන්නේ මිනිස්සු ඇවිල්ලා හෙට ස්වාමීනි අපේ ගෙදර දානෙට පස් නමක් වඩම්මන්න කියලා ආරාධනා කරලා එක සැලකදන්නේ දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේට. එතකොට අර විහිරේ ඉන්න සංඝයා පිළිවෙලට ඒ ගෙවල් වලට වඩම්මන කටයුතු සිද්ධ කරන්නේ අර සලාක මේ සලාක ක්‍රමයේ තියෙන්නේ. ඒ වගේ එක්තරා ක්‍රමයක් මේක. එතකොට ඒ රහතන් වහන්සේ තමයි සංඝයේ ගෙවල් වලට වඩම්මන්නේ. අද ඔබ වහන්සේලා පින්ඩ පාතේ වඩින්න නැතුව මෙච්චර ප්‍රමාණයක් අහවල් ගෙදරට වඩින්න කියලා ඒ කටයුතු කරනවා. දැන් ඉතින් ඔය කටයුතු එහෙම සිද්ධ වෙනවා. ඉතින් ඈත ඉඳලා සංඝයා වැඩියට පස්සේ මේ රහතන් වහන්සේ රෑ දෙරහ මැද දැන් සංඝයා රෑ වෙලා වඩිනවා. ගොඩක් කරුවලා, ඒ කාලේ ලයිට් නෑ, මොකුත් නෑ. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් සංඝයා දින්න කුටි සෙනසුන් නැතිකොට ඒ රහතන් වහන්සේ මේ මොහොතේ කරන්නේ කුටි තියෙන පැතිවලට මේ සංඝයා වඩම්මගෙන යන්නේ. ඒ රහතන් වහන්සේ තේජෝ ධාතු සමාපත්තියට සංවැදිලා ආලෝකයක් පිට කරනවා. ඉතින් ඒක අටුවාවල එහෙම සඳහන් වෙන්නේ ඇඟිල්ලෙන් තමයි ඒ ආලෝකය විහිදෙන්නේ කියලා. එතකොට අර ටෝච් එකක් ගැහුවා වගේ විශාල ආලෝකයක් පැතිරිලා යන තමන්ගේ ශරීරයෙන් තමයි මේක කරන්නේ. ඊතකොට ඈතකට වඩම්මනවා. ඉතින් කුටි සෙනසුන් වලට වඩම්මනවා. ඊට පස්සේ කියනවා මෙන්න ස්වාමීන්නි මෙතන වැඩි ඉන්න, මෙන්න වැසිකිලි කරන තැන, මේ කැසිකිලි කරන තැන, මේ උදේට පිණ්ඩපාත යන්නේ මේ වෙලාවට, මෙන්න වතුර තියෙනවා, මෙන්න සෙනසුන් තියෙනවා, හෙට උදේට මෙහෙමයි කියලා ඒ කටයුතු ටික කියලා උන්වහන්සේ වඩිනවා. දැන් මේ රහතන් වහන්සේගේ ඉරිදිය බලන්නම සංඛ්‍ය රෑ වෙලා වඩිනවා. ඒත් එකම දුර තැන් කියනවා. ඒ ගොඩක් වෙලා එක බලන්න ඕන නිසා වේළුවනාරාම ඉඳලා දුර තැන් කියනවා. ඉතින් ඒ රහතන් වහන්සේ දුර තැන් වලට වඩිනවා. සමහරට තමා වගේ බොහෝ දෙනා මවලා එක එක දිසාවල් වලට ඒ සංඝයා වඩම්මනවා කියන කියන තැනට. දැන් ඒ විනය පිටකයේ සඳහන් වෙනවා ඒ සංඝයා ඇවිල්ලා දිසා වෙන විදිහට, කියන්නේ එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා අනේ මට පොඩ්ඩක් ගිජ්ජ කූටෙන් කුටියක් දෙන්න, අනිත් සංඝයා ස්වාමීන් වහන්සේ කියනවා මට මේ වේබහර පර්වතෙන් කුටියක් දෙන්න, අනේ මට සත්තපරණි ගුහාව ළඟට මාව වඩම්මන්න කියලා කියනවා. එතකොට පැති කිහිපයක් වේළුවනාරාමේ තියෙන මැද වෙන්න. ඊට පස්සේ හැම තැනටම ඉතින් වඩම්මන ඒ රහතන් වහන්සේ. ඊට පස්සේ සංඝයාට දානවලට වඩම්මනවා. ඒ ඔක්කොම ටික කරනවා. ඔහොම ඉන්නකොට පින්වත්නි ඔන්න කල්යාණ භක්තික කියලා. කල්යාණ භක්තික කියන්නේ ඒ වචනෙම තේරුම රසයට බත් දෙන කෙනා, හොඳට දන් දෙන කෙනා කියන වගේ අර්ථයක්. ඉතින් නමුත් වචනේ අර්ථය කෙසේ වෙතත් ඔහුගේ නම කල්යාණ භක්තික. කල්යාණ භක්තික උපාසකතුමාගේ ගෙදර රසයට දන් දෙනවා. ඒ ගෙදර දානට ගියාට පස්සේ සූප ව්‍යංජන අතුරුපස මේ නිතර නිතර ඒ සංඝයාට පිළිගන්වනවා. ඉතින් හරි රසට හදනවා, සහ ගොඩක් හදනවා, එක එක දේවල් හදනවා. පිරිලා දානශාලාවේ දානමේසේ පිරිලා තියෙනවා. ඉතින් ඕවා ඇවිල්ලා කතා වෙනවා සංඝයා අහවලා ගෙදර නම් මෙන්න මේ වගේ දානයක් දුන්නා කියලා. ඔය වේළුවනාරාමේ හිටියා මෙත්තිය බොම්මජක කියලා මේ අය නවකෝහෝති අප්පපුඤ්ඤෝ, මේ අලුතෙන් මහණ වෙච්ච අය. ඒ වගේම පින් නැහැ, අලුතෙන් මහණ ඕනේ පින් නැහැ. නිසා මේ අය පිණ්ඩපාතේ ගියොත් ලැබෙන්නේ මොකක් හරි හොදී බතු මිසක් පළතුරක්වත් හම්බ වෙන්නේ. ඊට පස්සේ දැන් ඔහොම ඉන්නකොට අර වේළුවනාරාමේ පිරිස, මේ සංඝ පිරිස පිළිවෙලට ගිව අර කල්යාණ භක්තික උපාසකතුමාගේ ගෙදෙට්ට වඩම්මනකොට ඊළඟ හෙට ඒ ගෙදෙට්ට වඩින්න තියෙන්නේ මෙත්තිය බුම්මජකට අර දෙන්නට. හවස් කාලේ කල්යාණ භක්තික උපාසකතුමා ඇවිල්ලා දැන් සංඝයා වඩම්මනේ කතා වෙන්නේ දබ්බ මල්ලපුත්තු තෙරුණ වහන්සේ සමගින්. කිව්වා ස්වාමීනි හෙට අපේ ගෙදෙට්ට කවුද වඩම්මන්නේ? ඊට පස්සේ ගෝ ආර මෙත්තිය බුම්මජක තෙරුන් වහන්සේලා උපාසකය හිටු උදේට නුඹගේ නිවසට වඩීවි. එහෙමයි ස්වාමීනි කියලා මෝන වෙනස් වුණා උපාසකගේ. මොකද උපාසක දන්නවා ඒ තෙරුන් වහන්සේලා ගැන පැහැදීමක් නැහැ උපාසකට. ඊට පස්සේ දැන් ඈතින් දැන් අර දෙන්න බලා හිටි ආන්න අර උපාසකතුමා ඇවිල්ලා කතා වෙනවා මේ දබ්බමල්ල තෙරුන් සමග. හිට අපේ දානි ගැන ඔය කතාවෙන්, හිට අපිට හිට වඩින්න තියෙන්නේ කියලා කතා වෙලා දැන් රෑ මේ නිදි නෑ කියනවා අර දෙන්නට. හිට දැන් අපිට දානි වළඳ ගන්න බැරි වෙයි ස්වාමීනි, හොදි බෙදන්නද ස්වාමීනි, සූප බෙදන්නද ස්වාමීනි, ව්‍යංජන බෙදන්නද ස්වාමීනි, කිරි ගේන්නද ස්වාමීනි, අහවල් දෙ ගේන්නද, මෙහෙම ගේන්න දරක ගේන්නද මේ ගේන්න කියලා අහලා අනේ අපිට ඊට වළඳලා බඩ උස්මෘතා වේවි කියලා දැන් මෙයා ඉතින් කතා කර කර ඉන්නවා. මේ දෙන්න මේ කතාවෙන්ම රෑ ගෙවුණා, නිදා ගන්නත් බැරි වුණා. දැන් හිත දානගෙන ඇයි ජීවිතේට මහන වුණාට පස්සේ කෑමක් ලැබිලා නැහැ. නමුත් එදා අවසර උපාසක හිත අමනාපයෙන් ඉච්චර පැහැදුන්නේ නැහැ නේ අර දෙන්න ගැන. ඒ දෙන්න පාපි භික්ෂූන් කියලා සමාජයේ කතා වුණා. ඒ නිසා මෙයා ගෙදර ගිහිල්ලා වැඩකාර කරන කෙල්ලට කිව්වා, කෙල්ලේ හෙට දෙනමක් දනට වඩීවි. ගේ ඇතුට ගණ්ඩපා. එලිය පිළිකන්නේ ඔයනිකම් ආබංකුවක් පන් තියලා. ඊට පස්සේ මේ හොද්දකුයි බතකුයි දීපන්. අර හැමදාම හම්බේන එකම. දැන් බලන්න මේ කර්මය කියන එක. ඒ කෙනෙක්ගේ කර්මය ඒ දන් දෙන කෙනාගේ හිතටත් වැඩ කරන හැටි. දැන් මේ කල්යාණ භක්තික කියන්නේ රසයට සංඝයාට දම් බෙදෙන රජගහනුවර ප්‍රසිද්ධ උපාසකයෙක්. ඔහුට සිත වැඩ කළානේ අර විදිහට. අරයගේ කර්මය බලපාපු හැටි කොහොමද? තවත් අයගේ කර්ම තවත් අයට බලපානවා. ඊට පස්සේ මොකද වුනේ? ඔන්න දැන් ඊට පස්සේ හොදී බතුවි දීලා යවපන් කියලා කිව්වා. දැන් අර දෙන්න උදේ අර දෙනෝ වහන්සේ උදේ වෙන කලින් ඉඳලා කොහොම හරි ඉර පායනකල් පුළුවන් නම් ඉර ඇදලා ගන්න තරම් ආසාවෙන් හිටියේ. දැන් එළිවේ කියලා. දැන් එළි වුණා. ඉතින් පොඩ්ඩක් අතපත් ගන්න කටයුතු කරලා මේ දෙන්න සිවුරු පොරවගෙන ගියා. දැන් වැඩිය. ඒ ගෙදරට වරිනකොටම එහෙන් එනකොටම අර වැඩ කාර කෙල්ල දැක්කා. ස්වාමීනි ඔහොම ඉන්න කියලා අර එළිය පිළිකන්නේ ආසන පැනෙවුවා. ඊට පස්සේ මේ දෙන්නට හිතුණා අපි කලින් ආවේ. ඒ නිසා තවම ඇතුලේ කැවිලි පෙවිලි හදනව ඇති. තවම දානි මේසෙට යවලා නැතුව ඇති. අනිත කෙනෙක්ව අපි කිව්වා ටිකක් පරක් වෙලෙමු කියලා. මේ අපි කලින් ආවා වැඩි. කියලා කතා කර කර ඉන්න අතරේ හොදී බතුයි කෙනා. ඊට පස්සේ අර මේ ස්වාමීන් වහන්සේ දෙනවා කියනවා මේ නැගණිය. අපි මේ පිණ්ඩපාතේ ආව නෙවෙයි. අද මේ ගෙදර ප්‍රධාන දානෙට ආරාධනා කරලා තියෙන අපි දෙන්නට. ඊට පස්සේ කොහොමද ස්වාමීනි අපි දන්නවා. නමුත් මට මෙහෙම තමයි කියලා තියෙන්නේ. මේ ඒ නිසා මේ කියපු විදිහටයි මම දානෙ දෙන්නේ කියලා හොදීබතුයි බෙදුවා පාත්‍රවලට. අර දෙන්නට හරි සෝකේ. ඒ රැය කෙල්ලි වෙනකල් සී කරපු චේතනා ටික ගෙහෙම කඩාගෙන වැටුණානේ. ඊට පස්සේ මේක ගැනම හිතලා හිතලා දුන්න බට හොදී බතු ටිකවත් හරියට කා ගන්න බැරුණා හිතේ ෂොක් එකට. එහෙම හලලා මේ දෙන්නා කතා වුණා. කතා දෙකක් නෑ. මේ උපාසකතුමාගේ වරදක් නෑ. මේ උපාසක හොඳට දන් දෙන රසට දන් දෙන කෙනෙක්. ඔබ වහන්සේ දැක්ක දනිත් කෙනා කියන ඔබ වහන්සේ දැක්කද ඔය උපාසක ඊයේ ආරාමයට ආපු වෙලාවේ අර දබ්බ මල්ල පුත්ත කුටුකුටු ගෑවෝ. මොනවද කුටුකුටු ගාන්න ඇත්තේ? අපි දෙන්නගේ වැරදි කියලා උපාසකගේ හිත බින්දා. ඒ නිසා තමයි උපාසකට රසට දානේ ටිකක් අපිට දී ගන්න අවස්ථාව නැති කලේ. අපි මේක ලේසියෙන් අරින්න හොඳ නෑ. කියලා දැන් මේ දෙන්න කතා වුණා. මොකක්ද දැන් මේ ඇති උනේ? සැකේ. අර දෙන්න මේ අර තෙරුන් වහන්සේ කල්යාණ භක්තික උපාසකත් එක්ක කතා කරපු එක සැක කළා. මේ අපි දෙන්නව බින්දෙව්වා කියලා. ඔන්න සැකේ. දැන් බලන්නකෝ සැකේ නිසා ඊළඟට වෙන දේවල්. දැන් ආරාමෙට ගිහිල්ලා මෝන දෙබරේ වාගේ කරගෙන දෙන්න ඉතින් ඔහේ ඉන්නවා. ඉන්නකොට මේ දෙන්නගෙම උපදෙස් ගන්න සෙට් වෙලා හිටියා මෙත්තියා කියලා භික්ෂුණිය. මම හිතේ මෙයාලගේ පරණ මේ බිරිඳක් ගී කාලේ. ඊට පස්සේ මෑ ඇවිල්ලා වන්දනා කළා. මේ දෙන්න ඉතින් මුකුත් නැතුව මෝන එල්ලගෙන කඳුළු පුරවගෙන තුන් පාරක් වැඳා මොකුත් කියන්නේ. ඇයි ස්වාමීනි තමයි කිව්වා. අපි වර එක උන්නාන්සේ නමක් අපිව නසනවා, අපිව පීඩාවට පත් කරනවා, වෙහිසට පත් කරනවා, දස වද දෙනවා. ඔහේ ඇවිල්ලා ඔහේ ලඟින් කිසි සපෝට් එකක් නැහැ කිව්වා. ඊට පස්සේ මොකද මෙයා කිව්වා? ඇයි මොකද්ද මගෙන් කරෙන්න ඕන? අර දබ්බ මල්ල පුත්ත අපිට දහ වද දෙනවා. මිනිසුන්ට අපේ වැරදි කිය කියා අපිව කොටවනවා. ඉතින් මේකට අමේ අපිව පුදුම විදිහට පීඩාවට පත් වෙලා ඉන්නේ කියලා. දැන් බලන්න දබ්බ මල්ල පුත්ත මහරහතන් වහන්සේ මේ කිසිම දෙයක් දන්නේ නැහැ. නාසි කුටි පනවනවා, සංඝයා දාන වලට යවනවා, එච්චරයි. ආයි මේ දානෙට එන මේ අයගේ මේ චරිත කතා කිය ඉන්නේ. ඊට පස්සේ මොකද වුනේ? පින්වත්නි, දැන් මේ අර අර මේ මේ තෙරුම් මෙත්තිය බුම්බජක කියනවා මේ භික්ෂුණි මේ නුඹ අපිට උදව් කළොත් අදම පුළුවන් ඔය දබ්බ මල්ල පුත්ත සිවුරු අරවල ගෙදර යවන්න. අද පුළුවන්. හරි ස්වාමිනී මොකද්ද මගෙන් කෙරෙන්න ඕන? දැක්කද තමන් තැනකට පැහැදුනාට පස්සේ ඒ කෙනා කියන දේ අනිත් අය එහෙම ගිලිනවා. දැක්කද අරුබුදේ සැකින් පටන් ගත්තා. ඒ සැකේ දැන් වපුරන හැටි දැක්කද? ඒතර දැන් ගෙදරක සැකයක් හටගත්ත ගමන් ඒ කෙනා තමන්ට හිතවත් අයට කරුණ රස්සන්ට ගොනු කොල්ලා කියනවා. දැන් මේ දෙන්න කිව්වේ රහතන් වහන්සේ නමක් ගැන මේ කියන්නේ. ඒ වගේ ගෙවල් වල අරුබුදයක් ඇති වුණාට පස්සේ මේක ගොනු කොල්ලා කියනකොට අනිත් අය ගෙඩිය පිටින් ගිලිනවා. ඒ අයත් මෙයාගේ පක්ෂයට එනවා. ওই මිනිහවමයි ওই ගෑණි මෙහෙමයි කියලා. සැකේ කොහොමද අනිත් අයට යන හැටි? ඊට පස්සේ ඒ වෙනුවෙන් කරන්න ඕන දේවල් ටික කරනවා. මේ භික්ෂුණියව මොකද්ද මගෙන් කෙරෙන්න ඕන? ඊට පස්සේ කිව්වා නුඹ මෙහෙම කියාපන්. භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා කියාපන්. හුලං හමන හමන් නැති දිසාවකින් හුලං හැමුවා. ජලයේ ගින්දර හටගත්තා කියලා මේ වගේ නොයේක උපමා කියලා මේ දබ්බ මල්ල පුත තෙරුන් මාව දූෂණය කළා කියලා කියපන් කිව්වා. හරි කිව්වා. දැක්කද අසත්පුරුෂ ඇසුර ලැබුණාට පස්සේ කියන දේවල් ගෙඩිය පිටින් ගිරලා ඕනම පව්කාර වැඩකට අත ගහන හැටි? මේ එක්කෙනෙක්ගේ හිතේ හටගත්ත සැකේ නේද මේ? ඊට පස්සේ දැන් ගෙවල් වලත් ඔහොම නේද තියෙන්නේ? ඊට පස්සේ අම්මලාට කියනවා මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා. අම්මලා කියනවා හිටපන් හොඳ දේවාලයක් තියෙනවා, ඔවුන්ගේ හිත අම්බරවල ගන්න පුළුවන් තැන. හරි හරි හරි කියලා අර වාගෙම සෙට් වෙනවානේ. මේකේ අරමුණ මොකවත් අනිත් අය දන්නේ නැහැ. සැකේ මූල බීජේ සැකේ. ඊට පස්සේ අර මෙත්තියා බලන්න භාග්‍යතුන් වහන්සේ ඉදිරි ගිහිල්ලා මේ ප්‍රකාශය කළානේ. මොන්ට බුදු ගුණවත් තේරෙනවද කියන්නකෝ භාග්‍යතුන් වහන්සේ හිත දන්නවා කියලා. හිතට සැක සංකා ආවට පස්සේ, කුකුස් ආවට පස්සේ හිතේ සද්ධාව ප්‍රහාණය වෙනවා. මේ ලෞතුරා බුදුන් ජීවමාන කාලේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහ ගිලා කෙපර ඇද බානවා. තේරෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේට මගේ හිත පේනවා කියලා. ඔය ඕවති ඔය විස්තර දන්න නිසා තමයි පිංගතුන්ට අපි නිතර කියන්නේ මේ නිවන් දකින එකම හිතේ පිහිටව ගන්න. බොහෝ අය බුදුන් දකින්න කැමති. ඔය බුදුන් දැකලත් ඔය කරගත්තේ. රහතන් වහන්සේ නමක් උපවාද කළේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරලා සසර දුකෙන් නිදහස් වෙන එකම හිතේ තියෙන්න ඕන. ඒක සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ළඟ නම් බුදුරජාණන් වහන්සේ මුණ ගැසෙවි. ඒක සිද්ධ වෙන්නේ රහතන් වහන්සේ නමක් ළඟ නම් රහතන් වහන්සේ මුණ ගැහෙවි. ඒක සිද්ධ වෙන්නේ සෝවාන් වෙච්ච කෙනෙක් ළඟ නම් ඒකත් සිද්ධ වේවි. ඒක සිද්ධ වෙන්නේ අර සාතාගිරිහි මවත වාගේ නොපෙනෙන යක්කු දෙන්නෙක් අහසේ කතා කරද්දී අතුගගා ඉන්න කාලි කියන දාසිය සෝවාන් වුණා වගේ නොපෙනෙන හඬකින් නම් තමයි නිවන් දකින්නේ. එදාට නිවන් යාවි. ඊට පස්සේ මේ මෙත්තියා මේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දබ්බ මල්ල පුත්ත තෙරුන් වහන්සේට අභූත චෝදනා කළා. ආරාමේ ගිඩිය ගහලා සියලු සංඝය කැඳෙව්වා. භාග්‍යතුන් වහන්සේ වදාලා මේ භික්ෂුණිය දබ්බ මල්ල පුත්තට මේ වාගේ චෝදනාවක් කරනවා. දබ්බ මල්ල පුත්ත, ඔබ මේක කළාද නොකළාද? දැන් සංඝයා භික්ෂු භික්ෂුණී උපාසක උපාසික සියලු දෙනා එකතු වෙලා. ඊට පස්සේ දබ්බ මල්ල පුත්ත තෙරුන් වහන්සේ වදාලා ස්වාමීනි මේ භාග්‍යතුන් වහන්සේ මං ගැන දන්නවනේ. නෑ එහෙම කියලා හරියන්නේ නෑ කිව්වා. ඔබ මේක කළාද නොකළාද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මා ගැන දන්නවනේ කිව්වා. දබ්බ මල්ල පුත්ත ඔහොම උත්තර දීලා හරියන්නේ නෑ කිව්වා. තුන් පාරක් කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා මේක කළාද නොකළාද මේක කිටි වචනයකින් ඔහොම කියලා අවසන් කරන්න පුළුවන් කන්නේ පිරිස මැද හරි ප්‍රකාශයක් කරන්න කිව්වා. ඊට පස්සේ දබ්බ මල්ල පුත්ත තෙරුන් වහන්සේ වදාලා ස්වාමීනි මම උපන්දා පටන් සිහිනෙන්වත් මෙවුන්දන් සේවනයක් කරලා නැහැ. ප්‍රකෘතියෙන් කිරීම ගැන කවර කතාද? බුදුරජාණන් වහන්සේ විදා වදාලා මේ මිත්‍යා මේ සිවුරු අරවන්න කියලා. ඉස්සලම සමාව ගන්න කිව සමාව දීලා ඊට පස්සේ මේ මිත්‍යාට ඒ සිවුරු අරවන්න කියලා කිව්වා. ඉතින් බලන්න ආර්ය උපවාද ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේකට සම්බන්ධය කවුද කියලා සංඝයාතු මේ මේ බලන්න කියලා. ඊට පස්සේ බලනකොට අර දෙන්නයි සම්බන්ධ. ඊට පස්සේ ඒ දෙන්නට මුල් කරගෙන සිල්පදයක් පැනෙව්වා. ඒ අමූලක නිකන්නේ හේතුවක් නැතුව පරාජික ආපත්‍යකින් චෝදනා කළොත් සංඝාසී සාපත්‍යක් වෙනවා කියලා. දැන් මෙච්චර දුරදිග විශාල ප්‍රශ්නයක් ආරම්භ වුණේ කුමක් මුල් කරගෙනද? සැකය. තවත් හිතේ වෛරය. දැන් අප්සට් ගියානේ, වැඩි වැරදුනානේ. බලන්න මේ සැකයෙන් වෛරය පටන් ගන්න හැටි. ඊට පස්සේ මොකද වුණේ? මේ දෙන්නා කල්පනා කර කර ඉන්නවා. කල්පනා කර කර ඉන්නකොට මොකද වුණේ? මේ දෙන ගිජ්ජ කූට පර්වතයෙන් බහිනකට දැක්කා එළුවෙකුයි එළුච්චියකුයි මේ කාමසේවනය දෙනවා. ඊට පස්සේ මේ දෙන්න කිව්ව, අන්න බලාපන් අර එළුව තමයි කියලා රහතන් වහන්සේගේ නම කිව්වා. අර එළිච්චිය තමයි මේ මෙත්තියා. දැන් මේ දෙන්නට නම දැම්මා. එතකොට දැන් දෙන්නට නම දාලා අනිත් එකාගෙන් ඇහුවා, ආ දැන් කියනවා බලන්න අර අර කාමසේවනය දෙන්නේ කවුද? අරයා කිව්වා අර නම් දෙක. අන්න අපි දෙන්න දැන් ගිහිල්ල බුදුරජාණන් වහන්සේට කියා හිටමු, අපි ඇස් දෙකෙන් දැක්කා කියලා. කොහොමද සැකේ යන හැටි? අර එදාර මේ මේ උපාසකතුමයි මේ තෙරුන් වහන්සේ කතා කර කර හිටපු එක දැක්කේ නෙමෙයි. ඔය වගේ පුංචි සැක වලින් මහ ගිනි ජාලා ගෙවල් වල ඇවිලෙනවා ඇති මේ මොහොතෙත්. මේ මොහොතෙත් දැන් සමහර ප්‍රශ්න විසඳන්න තව කට්ටිය ළඟට ගේනකොට අර ළඟ නිකන් හිටගෙන හිටපු කෙනාත් හම්බෙනවා, මෙයා තමයි මේවා කියලා තියෙන්නේ කියලා. කොයි තරම්නම් අద్భుතයි තියෙන අවස්ථා තියෙනවද? හිතෙන් සැක කරනවා මෙහෙම වෙන්න ඇති මෙහෙම වෙන්න ඇති. බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා මේ දෙන්න කියයි හිටියා, භාග්‍යතුන් වහන්සේ අපි ඇස් දෙකෙන්ම දැක්කා මේ දබ්බමල්ල පුත්ත තෙරුන් මිත්‍යාව දූෂණය කරනවා. එදත් රහත මේ රහතන් වහන්සේ මම බැලුවා හොඳට විනය පිටකේ මම රහත් කියලා කියන්නේ. ස්වාමීනි උපන්දා සිට මේ උන්දන් සේවනයක් සීනින්වත් මම කරලා නැහැ. ඒ මම මේ ප්‍රകൃතියෙන් කවර කතාවද කියලා. මිසක්ක තමන්ගේ අරහත්වේ කියයි හිටිනේ. ඊට පස්සේ මේකත් අසාර්ථක වුණා. ඊට පස්සේ දැන් මේ දෙන්න හොඳටම මූණ රතු වෙලා කළු වෙලා දෙබෙරි වගේ දැන් වෙන සැනසිල්ලක් නැහැ. ඇයි? මේ අර බත් ටිකක් නිසා වෙච්ච දෙයක්. ඔය බත් ටික හොඳට කෑවත් පැය 24න් අසුචි වෙලා යනවනේ. හොඳටම කෑම තිබ්බා. මේ බලන්න මේ අසත්පුරුෂ හිතකට පොඩි සැකයක් ආවට පස්සේ මේක අවුලවා ගන්න හැටි මුළු ජීවිතේම ඒක කර ගන්නවා ඊට පස්සේ. ඊට පස්සේ මොකද වුනේ? ඕන උපාසකයෙකුත් ආලා, උපාසකෙක් ආවා වඩ කියලා, උපාසකෙක් ආවා ආරාමෙට. මේ දෙන්න දුකෙන් ඉන්නවා. ඇයි ස්වාමීනි? බලන්න අපිට මේ දබ්බමල්ල පුත්‍ර තෙරුන් දහවද දෙද්දී ඔහෙලා උපාසක වෙලා ඔහෙලට කරන්න දෙයක් නැහැනේ. හැම වෙලාවම මේ එනවා යනවා වදිනවා ඔච්චරයි ඔහෙලාගේ තියෙන්නේ. අපිට ප්‍රශ්නයක් ආපු වෙලාවක මැදිහත් වෙන්න එකෙක් නැහැ කිව්වා. අනේ ස්වාමීනි මොකද්ද වෙන්න ඕනේ කිව්වා. කිව්වා වඩ උපාසක, ඔබතුමා කැමති නම් අදම ওই දබ්බ මල්ල පුත්ත ගෙදර යවන්න පුළුවන් කිව්වා. එයත් ගිහිල්ලා ඒක. ස්වාමීනි මොකද්ද කරෙන්න ඕන කිව්වා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට කියා හිටින්න මගේ බිරිඳව දූෂණය කළා මෙයා කියලා. අර එකම කුණු හරපේ කරකැවෙන. ඊට පස්සේ වඩ ගිහිල්ලා මේ කිව්වා. දබ්බ මල්ල පුත්ත තෙරුන් අර විදිහට ප්‍රකාශයක් කළා, මම සීනින්වත් මේ පුදුම දේවල් පින්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විනය කර්මයක් පැනෙව්වා. දබ් මේ වඩ තුනරුවන්ට අගෞරව කරපු නිසා, පිරිසිදු සංඝයාට චෝදනා කරපු නිසා ඒ උපාසකගේ ගෙදරින් දානි ගන්න එපා, පත්ත නික්කුජනීය කර්මය කරන්න කියලා. ඉතින් ඒ ගෙදරින් කවදාවත් දානි ගන්න ඒ ගෙදර ගාවේ දාන බෙදණ්ඩව පාත්‍රය අනිපැත්ත හරවනවා. ඉතින් ආනන්ද තෙරුණාංශ ගිල්ල වඩ උපාසකට කිව්වා, වඩ මේ භාග්‍යතුන් වහන්සේ පත්තනික් කුජිනී කර්මය කළා. මොකද්ද ස්වාමිනී කී ඒ පත්තනික් කුජිනී කර්මය කියන්නේ? ඒ ඔබ ගෙදරින් සංඝය දන් ගන්නයි කියලා. එහෙම කලන්ත දාලා වැටුණා. ආනන්ද ස්වාමී වැඩියා. දැන් මෙයා සෝකින් අඬනවා වැළපෙනවා, අයියෝ මම හිතලා කරපු දෙයක් නෙවෙයි, අර උන්වහන්සේලායි මට මෙහෙම කිව්වේ කියලා වැළපුණා. ඊට පස්සේ ඒ පවුලේ සියලු දෙනා ඥාතීන් එකතු වෙලා මේ වඩෝ උස්සගෙන ආරාමයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහ තියලා අඬ අඬ වැළපි වැළපි ස්වාමීන් වහන්සේ එහෙම කරන්න එපා, මේ අසරණ යන්න පිට වෙන්න කියලා කඳුළු සැලුවා. භාග්‍යතුන් වහන්සේ වදාලා මෙයා වැරද්ද වැරද්ද විදිහට තීරුම් ගත්තා නම් පත්තු උක්කුජ්ජනීය කර්මය කරන්න කියලා ආයේ අර විනය කර්මය අයින් කළා. මෙයා ගොඩාක් දුකටපත් වුණා. දුකටපත් වෙලා සියල්ල අත්හැරලා ඉවිලා මහණ වුණා. දන්නවද පින්වත්නි, ඒ වඩ අරහත්වයටපත් වුණා. එක්ක කසෙන්ම ගිහි ජීවිතේ ඔක්කොම එපා. අර රහත් වෙන්න පින් තියපු අය මේ එක එක්කෙනාගේ ගිනි ගොඩවල් ගිලින හැටි බලන්නකෝ. හොඳ මිනිසුන්ටත් මේ අනිත් අයගේ සැක යනවා. හොඳ අයටත් යනවා. රහත් වෙන්න පින් තිබ්බයිට ගියානේ. අනිත් එක මේ කතාව කියාගෙන යනකොට මට හිතුනේ මේ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ අරහත් වෙටපත් වෙලා පාඩුවේ කැලේක හිටියා නම් කිසි කෙනෙක් මොනවත් කියනවද නැහැ. අරහත් වෙටපත් වෙලා වුණත් වැඩක් කරන්න යනකොට චෝදනා කෙලවරක් තියනවද නැද්ද? කෙලවරක් නැහැ. රහත් වෙලා වුණත් වැඩක් කරනවා නම් හොද්දට බැනුන් නින්දා අපහාස චෝදනා අවලාද තාඩන පීඩන වලට මුහුණ දිදී තමයි මේ සමාජයේට මේ අන් අයට යහපත කරනවා කියන එක කරන්න සිද්ධ වෙන්නේ. මේ වගේන් තේරුම් ගන්න. වැඩක් කරන්න නැතුව බුදියන් ඉන්න මිනිහට මොකවත් නැහැ. ඉතින් පින්වත්නි, ඉතින් මේ කතාව දිහා බලනකොට ওই කතාව මුල් කරගෙන කී දෙනෙක් නම් පෞරස් කරගත්තද? පින්වත්නි, දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ පිරිනුවම් පාන කල්ම සමහර මිනිසුන්ගේ හිතේ කොච්චර වේ ප්‍රශ්න විසඳුණා සැක තිබිලා තියෙනවා. ඔහොම වුණාද දන්නේ අප්පා. ඇයි තුන් වතාවක් විතර විටින් විට මේ ප්‍රශ්නේ ආවනේ? භික්ෂුණීන්ගෙන් ආවා, සංඝයාගෙන් ආවා, ගිහියන්ගෙන් ආවා. ඔයව ඇත්තද දන්නේ අප්පා කියලා. ඒ සැකේනේ. ඒ සැකේ. ඔය ඇත්තද විසඳුණත් අනිත් ඇයට සැක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ පිරිනුවම් පාන දවසේ වදාලා මේ දබ්බ මේ භික්ෂුව ඉරිදි ප්‍රාතිහාරය පාන්න කියලා. ආකාශේ මහා තේජෝ ධාතු සමාපත්තියට සමවැදෙන උන්වහන්සේ ඉරිදි ප්‍රාතිහාරය පාලා මහා තේජෝ ධාතු සමාපත්තියට සමවැදෙලා අහසේම පිරිනවම් පෑවා ධාතු උන්වහන්සේ වලත් ඉතුරු වෙන්නේ නැති විදිහට. උන්වහන්සේගේ ශරීරේ කපුරු පිටක් දැවුනා වගේ දැවුනා කියලා එදා තමයි තවත් බේරෙන්න පිරිසක් හිටියා නම් සැකේ හිතේ කුකුස් තියාගෙන ඒ පිරිසත් යාන්තම් බේරුණා. එදා තවත් ඉතින් සැක ඔක දැක්කත් ඔය කිව්වට ඔය මොකක් හරි වුණාට කියලා ඒ සැකේ තියන අය ඉතින් ඉන්නේ නැති. ඒ අය ඉතින් තමන් උරුම කරගෙන හපු සතර අපායට යනවා සැක. ඉතින් ඒ නිසා ගෙවල් වල සැක සංකා ඔය රහතන් වහන්සේලාගේ යුගී සංසාර දුකෙන් නිදහස් වෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉන්න තැන සැකයක් ඇති වෙලා ওই විදිහට ගිනි පුපුර ගියා නම් ගෙවල් වල මේ වෙනකොට අපිට කියන්න බැරි වුණාට මිනී මැරුම් කීයක් වෙලා ඇතිද සැකයේ මුල් කරගෙන? අදාළවත් නැති කී දෙනෙක් මැරිලා ඇතිද? දැන් බුද්ධ කාලේ එක කාන්තාවක් මනුස්සයත් එක තරහින් ඉඳලා රණ්ඩු සරුවල් වෙලා ඒ මනුස්සයා නැති වෙලාව ගෙදරින් පැන්නා. ගෙදර මහවුන් දැකිව්වා අන්න අරකි පැන්නා කියලා. මේ ගොම්මන් වෙලාවි. ඊට පස්සේ දැන් මේ මනුස්සයාවට හුවෙව්ව හිටියේ නැහැ. දැන් මේ ගෑනු කෙනා කිටි පාරකින් කැලීරි ගිහලා කැලීරිමෙන්දී ඈතට යන්න දැන් යනවා. යනකොට හවස් කාලේ රහතන් වහන්සේ නම කැලේ වඩිනවා. එතකොට අර ගෑනු කෙනාට හිතුණා මට දැන් තනියෙන් යන්නත් බෑ, මේ තෙරුන් වහන්සේ බිම්බලාගෙන වරිනවා, මුන්නාන්සෙත් එක්කත් මං එමෙහිට පිටිපස්සෙන් යන්න ඕන කියලා දැන් අර රහතන් වහන්සේ පිටිපස්සෙන් යනවා. දැන් රහතන් වහන්සේ දන්නේ නැහැ මේ පිටිපස්සෙන් ගෑනු කෙනෙක් එනවා කියලා. අරමිනියා කල්පනා කළා මේකේ රෑ හැන්දෑවේ පැන්නේ තනියෙන් වෙන්න බෑ, අනිවාර්යයෙන් මිනිහෙක් ඇවිල්ලා මේකේ ඉස්සුවා. මුන්දින කතා වෙල යන්න ඇති කියලා දෙවන සැකේ පූර්ව නිගමනි. ඇවිල්ල හොය හොයා යනකුට නැහැත දෙන්න යනවා. මහා පොල්ලක් කඩාගෙන හිටපියතෝ කියලා කෑ ගහගෙන පැනගෙන ගිහිල්ලා තෝ මගේ ගෑණිය රහන් යනවාද කියලා අනේ අර රහතන් වහන්සේට හොන්තටම තඩි බෑවා. නිහඬවම හිටිය. දැන් අතපය කඩාගෙන පල කියලා කෑ ගහලා පයිනුත් ගහලා ගෑණිගේ බෙල්ලෙන් කිහිවල්ලෙන් ඇදගෙන ගියා. බලන්න පින්වතුනි මේ සැක. ඉතින් ඒ රහතන් වහන්සේ බොහොමාර මමාරුවෙන් ආරාමයට වැඩියා. ඉතින් සංඝයා ඇහුවා උන්වහන්සේ නිදහසට කරුණු කිව්වේ නැද්ද? ඊට පස්සේ උන්වහන්සේ කිව්වා මම නිදහසට කරුණු කිව්වේ. භාග්‍යවතුන් වහන්සේ ඒ උතුම් රහතන් වහන්සේ නැමැති බ්‍රාහ්මණයා ගැන ගාථාවක්. රහතන් වහන්සේට තමාට වෙන අසාධාරණකම් ගැන ලෝකෙට අඳගා කියන්න උවමනා නැහැ. සසරේ හැටි වුණා. අපි මේ අනවශ්‍ය සැකයට ලක් වෙලා අපි මැරුම් කහපු අවස්ථා ගණන් කරන්න බෑ පින්වත්නි. අනවශ්‍ය දඬුවම් වලට ලක් වෙච්ච අවස්ථා ගණන් කරන්න බෑ පින්වත්නි. අනවශ්‍ය සැකවලට ලක් වෙලා ලංකාවේ වෙන්න ඕන මට මතකෙටිට අටුවාවේ තියෙනවා එක රහතන් වහන්සේ නමක් මේ දානෙට වඩිද්දි ඒ ගෙදර එක කාමරෙයි දැන් පිළිකන්න තියෙනවා. ඔය පරණ ගෙවල් අලුත් අයිට නම් ඔවා තේරෙන්නේ නැහැ පිළිකන්න කියන්නේ මොකද්ද මේ එළිය පිළ කියන්නේ මොකද්ද කියලා ඔවා තේරෙන්නේ නැහැ. නමුත් ඉස්සරහම ගෙවල් තිබ්බා. ඊට පස්සේ දැන් මේ ගෙදර දොර තියෙනවා මේ පැත්ත පිළිකන්න තියෙනවා. ওই දොරත් එක්කම ඇතුළේ ලිප තියෙනවා ඒ ගෙදර. ඊට පස්සේ අර උපාසිකාව රහතන් වහන්සේ වැඳ අනේ ස්වාමීනි මේ පිළිකන්නේ අසුන් ගන්න මේ බත ඉදෙනවා. ඊට පස්සේ දැන් රහතන් වහන්සේ පිළිකන්නේ අසුන් ගත්තා. දොර තියෙනවා ඇතුලේ කාමරේ අර ඇතුලේ අර උයන. ඊට පස්සේ මේ ඔහොම ඉන්නකොට දැන් ඔන්න තව ස්වාමීන් වහන්සේ නමක් ආවා. ඈතින් ඇවිල්ලා උන්වහන්සේ පොඩ්ඩක් ඔලුව උස්සලා අර දොරටුව ළඟ ගේට්ටුව ළඟට ඇවිල්ලා මේ වැටමායමට ඇවිල්ලා ඔලුව උස්සලා බලනකොට මේ උන්වහන්සේට පේනවා අර පිළිකන්නේ ස්වාමීන් වහන්සේ ඉඳගෙන ඉන්නවනේ ඒක පේනවා. එතනම දොර තියෙනවානේ. දොර ඇතුලේ අර ගෑනු කෙනා අර ඇතුලේ කාමරේ ඉඳ ගන්නවා බත් මුට්ටි ගන්නවානේ. එයාට පේන්නේ අර ස්වාමීන් වහන්සේ අර ගෑනු කෙනා එකට ඉන්නවා. දැන් අර මේ ලිපට බත් මුට්ටි ගන්න පහත් වෙනකොට අරයට ඈතින් පේන්නේ අරම ස්වාමීන් වහන්සේ ඉඹවාගේ. මේ බලන්න සැකයක් ආවට පස්සේ චිත්‍රපටි වාගේ පේන හැටි. මේ හාමුදුරුව ආය ඇස් දෙක පිහලත් බැලුවා. පේනවා අප්පා. ආය සැරයක් බැලුවා. බැලලා හරි. ඉන්නේ කොහොමද ආරාමේ? රහත් උනා වගේ ඉන්නේ. දැන් මෙයා හිතනවා. දැන් සැකේට ලස්සන කරුණු ගොඩ නැගෙනවා. රහත් උනා වගේ ඉන්නේ. එයාට දැක්කද වැඩ ආය සැරයක් හැරිලා බැලුවා. අපේ ඉඳගෙන ඉන්නවා. ඊට පස්සේ දෙන්නම් අද තමයි වැඩි කියලා දැන් පින්ඩ පාත යන්නේ නැතු උන්වහන්සේ ගියා ආරාමයට. ගිහිල්ලා කල්පනා කළා නැහැ. ওই ගෑණි දුන්න එක එක දේවල් කුටිය අඟල ඇති. ඒ නිසා මම සාක්ෂි පිට සංඛ්‍යාට මේක පෙන්වන්න ඕන. දැන් සමහර ඉන්නවනේ අහක යන කොකක් හරි කුණු ගොට්ටකට ඇඟිල්ල ගහලා ඒ ගඳ මේ බලාපන් මම බෙට් එකට ඇඟිල්ල ගහව ගඳ කියලා අනිත් අයට කියාගෙන යන චරිත තියෙනවනේ. ඒ විදි චරිතය. ඊට පස්සේ මෙයා දැන් ගිහිල්ලා අර කුටියේ හැම තැනම බැලුවා. රහතන් වහන්සේ එයා ගේට්ටුවෙන් හැරෙනකොටම දැනගත්තා මේ භික්ෂුව අනවශ්‍ය සැකයක් ඉපදුවා කියලා. රහතන් වහන්සේ එතනින් ඉරිදී වුණා. අතුරුදහන් වුණා. ගිහිල්ලා කුටියේ කැණි මණ්ඩලෙ හිටියා. කුටිය අහසේ හිටියා. කුටිය ඇතුලේ උඩ. දැන් අර භික්ෂුව මේ වටේ ඇවිල්ලා බලලා මේ හැරෙන්න මොකුත් නැහැ. හැරෙන්න හදනකොටම උඩින් ඉඳලා කිව්වා මේ ආශ්‍රමතුනි මොනවාරි හම්බුණාද කියලා. ඊට පස්සේ බලනකොට අපේ ආකාශේ කිව් ඒත් අර සැකී කියන්නේ බලන්න ස්වාමීනි මෙහෙම අහසේ ඉන්න පුළුවන් වෙලත් ඔබ වහන්සේයි අර වගේ වැඩක් කළේ කියලා ඇහුවා. ඊට පස්සේ හරියට ඒ රහතන් වහන්සේට වෙහෙසෙන්න වුණා. එයාට ඇත්ත ප්‍රකට කරන්න සැකී ඔය වගේ නිකමට කතා කරපු එකක් නිකමට මිස්කෝල් එකක් වැඩිච්ච එකක් ඊළඟට වෙන වැඩකට නිතර ගමම්බිම ගිය ගමම්බිමන් ගිය එක ඔය වගේ මුල් කරගෙන මගේ අම්මෝ පවුල් ජීවිත කොයි තරම් දෙදරනු ඇතිද අද කාලෙ. සැකේ නැයි මෙච්චර මිස්කෝලෙන්නේ, ඇයි එයා ඔච්චර ඔයාට කතා කරන්න, ඇහි ඔයා එයා ගැන බලන්නේ, ඇයි ඔයා ඔච්චර කතා කරන්න. සැක ඒ නිසා සැකේ මුල් කරගෙන දැන් බන්දුල සේනාධිපති කොසල් රජ්ජුරුවෝ මේ බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න උද්දේහවස යන කොසල් රජ්ජුරුවෝ ඔය සැකේ කියන එක මුල් කරගෙන කී දෙනෙක් මරලා තියෙනවා. බන්දුල සේනාධිපති සහිත ඔහුගේ පුත්‍රයෝ 32 මැරුවේ ඔහුට කේලමක් කිව්වානේ මෙයාන රජකම ගන්න ඉන්නවා කියලා. රජ්ජුරුවෝ සැක කළා, මැරුවා. පසක තැබේවා මහා මොණිවර ගුණ තියෙන මහා තෙදවත් අඟුලිමාලයන් සැක කළානේ අවසානේ ගුරුවරයාත්. ඇයි ඒ එකම කතාව 10 වතාවක් කියනකොට සැකේ උපදිනවා? සැකේ උපද්දවන්න ලේසි, සැකේ නැති කරන්න බැහැ. දැන් මතක තියාගන්න, ඔබ අනවශ්‍ය සැකයට ලක් වෙනවා නම්, ඔබ අනවශ්‍ය සැකවලට ලක් වෙන කෙනෙක් නම්, මම අර සැක කිරීම ගැන කිව්වේ, ඔබ අනවශ්‍ය සැක කිරීමට ලක් වෙන කෙනෙක් නම් සංසාරේ ඔබ සැකේ අනිත්‍යයට දීලා ඇති. සැකේ අනිත්‍යයට දීලා ඇති. මට උපාසිකාව කිහිප දෙනෙක් කතා කරලා තිනවා එහෙම. කොහොමද ස්වාමියාගේ අනාචාර වැඩ අහුවෙලා ඒත් ඉවසගෙන ඉන්නවා කිසි කෙනෙකුට කියන්නේ නැතුව. දරුවෝ ගැන හිතලා, පවුල ගැන හිතලා, ලැජ්ජාව ගැන හිතලා, නම්බුව ගැන හිතලා ඉවසගෙන ඉන්නවා. ඒවයි කතා අහනකොට මම සාදුකාර දීලා තියෙනවා. සාදු සාදු ගිනි තියාගන්න එපා පවුල් ජීවිතයට කියලා. නැත්තම් පොඩි එක මිස් කෝල් එකෙන් පවුල් ගිනි තියාගන්න තරම් ආවේගය අධික සිහිනුවන මඳ ගොඩාක් පවුල් තියෙනවා. පුංචි දෙයෙන් ආවේගේ ඇති වෙනවා, සිහිනුවන නෑ, කෑකොසම් ගහන අවසානයේ ඇති ප්‍රශ්නෙකුත් නෑ. අනිත් ඊට පස්සේ මේක සමාජයේ පැතිරුණාට පස්සේ නිර්වුල් කරන්නත් බෑ. බලන්න දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේට ආකාශයේ පිරිනිවන් පාන්න සිද්ධ වුණා. එදා දක්වාම සැකේ තිබ්බා. තුම්පාරන් නිර්දෝෂි වෙලා. භයානකම දිහා බලන්න. ඒ නිසා අනිත් අයට නම් සැකනම් උපද්දවන්න එපා. සමහර අය ඉන්නවා කේලම් කියලා සැක උපද්දවනවා, පවුල් ජීවිත කඩාහිරවනවා. ඊට පස්සේ කෙනෙක් සැකෙන් කිව්වට පස්සේ ඒකටම උගුල්පත් දෙනවා. අනිත් පැත්තට මධ්‍යස්ථව කරුණු කියන්නේ නැති එක හරි හොඳ නැහැ. ඔබ නුවණැති කෙනෙක් නම්, පින්වන්ත කෙනෙක් නම් කෙනෙක් යමක් කිව්ව පළියට එකපාරම ගිරිය පිටින් ගිලින් දෙපා. මා ඕක ඔහොම කිව්වට අපි පොඩ්ඩක් බලමු කියලා දැන් සමහර අයට සැකේ උපදිනවනේ අසනීපත් එක්ක. අම්මෝ ඒ මානසික ලෙඩිය ආවට පස්සේ නම් ඕන් නැහැ ඉතින්. ඇයි හැම දෙයක් ගැනම සැකයි සැකයි සැකයි සැකයි සැකයි. සමහර අය ආයතනවල ඉන්නවා බයයි තමන්ගේ පුටුව ගනී. කොච්චර ආයතනවල කැපිලි කිටිලි යනවද තමන්ගේ පුටුව ගනී කියලා. මං ඉන්න තැනටයි අරයා මෙහෙම කරනවා මෙයා මෙහෙම කරනවා ගිනි ගනී ඉන්නේ. දැන් මේවට නිදහස් වීමක් කොහොමද කියලා කතා කරන්න ඕන. ඉස්සෙල්ලා මේ ගින්දර පෙන්නලා ඉන්න. මෙහෙම දැවෙනවා තැවෙනවා කියලා. ඉතින් ඔබට මතක නැද්ද ඉස්සර තව සිද්ධියක් වෙලා තියෙනවා. එක ගෙදරක හුරතලේට මොගටියෙක් ඇති කළා. එතකොට මේ මොගටිය ලොකු සන්තෙක් විදිහට හැදුන වැඩුණා. හරි මේ එකතුයි හීලයි. ඊට පස්සේ ගෙදර චූටි බබෙක් ඉන්නවා. ඒ බබත් එක සෙල්ලම් කරනවා. ඊට පස්සේ දවසක් මේ ගෙදර හිමියා මේ ගියා මේ ඈත මොකක් හරි ගෙදරින් ඈතක යම් කටයුත්තකට. යනකොට දරුවට සෙල්ලම් කරන්න පොඩි වතුර භාජනයක් තියලා ඒ වතුර භාජනේ බබා තියලා නාන්නට ඇරලා ඉතින් ඊටට පය ගහනක් ඉන්නවනේ බබා. ඊට පස්සේ හිමීට මෙයා ඉතින් පොඩි වැඩකට ඈතකට ගියා. දැන් අර මුගටියත් ඔතෙන්ට වෙලා ඉන්නේ. ඔහොම ඉන්නකොට අර වතුර බොන්න ඔතෙන් ආව නයෙක්. ඉස්සෙකට අර නයා ඇවිල්ලා මේ වතුර බොනකොට අර පොඩි දරුවා ගැහුවා නයාට. චූටිනි. එතකොට මෙයා නයා විශාල පෙනී පුප්පගෙන පිඹලා අර දරුවාට දෂ්ට කරන්න යනකොට එකපාර මුගටිය පැනලා බෙල්ල කැඩුවා. කල්ලා කල්ලා කල්ලා කරලා කොහොම හරි නයාව මැරුවා. දැන් මුගටියගේ කටේ ලේ. ඊට පස මේ විච්ච විනාසේ කියලා අර මනුස්සය ගින්නගෙන එන්න ඕන නිසා මෙයා දුවල ගිය අර මනුස්සය වැඩ කරන තැනට. ඒ මනුස්සයා අර දුරින් එන මුගටිය දැකලාම හිතුවා අනේ අපේ දරුවා ළඟ මේක හිටියේ කටේ ලේ තිනා මෙයා දරුවා මරා ගන්න ඇති කියලා අර අතේ තිබ්බ දණ්ඩෙන් ගහලා මුගටිය මැරුවා. ගෙදර ගිහිල්ලා බලමුට දරුවා යසට ඉන්නවා ළඟ නායක මැරිලා ඉන්නවා. දැන් අඬල වැඩක් තියෙනවද? අඬල වැඩක් තියෙනවා. බලන්න තමන්ට පිහිටට තියෙන සැනසිල්ලට තියෙන දේම සැකෙන් නැති කරගන්න හැටි. ඔයාගේ අවසානයේ සමහරට ගෙවල්වල ඔය බිරිඳ හොඳ කෙනෙක්, ස්වාමියා හොඳ කෙනෙක්, ඒ හොඳ අය නැති කරගන්නවා මේ සැකේ නිසා. නැන්දාම හොඳ කෙනෙක්, මාමා හොඳ කෙනෙක්, ඒ අයගේ නැති කරගන්නවා, සම්බන්ධතා නැති කරගන්නවා සැකේ නිසා. බලන්න මේ ගෙවල්වල වෙන විනාශ. ඒ නිසා මේ කරුණු කාරණා හොඳට තේරුම් ගනම් පැය ගණන් කතා කරන්න කාරණා තියෙනවා මේ අද කාලේ මේ සැකේ මුල් කරගෙන වෙන්න දේවල්. සැකයි සැකයි සැකයි. සමහර අය ආදරය කරනවා මේ පොඩි කොල්ලු කුරුට්ටු කාලේ මේ යාළු වෙලා අවුරුදු 5-6ක් සැකේ සැකේ සැකේ සැකේ. ඒ සම්බන්ධයෙන් අතර කරන්නේත් නැහැ. සැක කර කර සැක කර කර ඒ පළහිලවුල් කරගෙන යනවා. ඒතර නිකමට හිතෙන්නේ නැහැ මේ යාළු වෙලා අවුරුදු 2-3ට මෙහෙම සැක කරලා ප්‍රශ්න ඇති වෙනවා නම් බැන්දට පස්සේ කොහොම ගිහි ජීවිතයක් ගත කරන්නද කියලා ඒ නුවණ උපදින්නෙත් නැහැ. තමාව කෙනෙක් සැක කරනවා නම් ඒ සැක කරන කෙනා එක්ක ගිහි ජීවිතේ ගත කිරීම යා බලන්න මහා දුකක් එක්කයි ගත කරන්න තියෙන්නේ. මේවට හේතු තමයි අර මම මුලින් කිව්වා වගේ සංසාරේ කරපු කර්ම දෝෂත් එනවා. අනිත් අයට තමන් සැක උපද්දවලා. උදාහරණයක් ගත්තොත් කුණ්ඩ දාන තෙරුන් වහන්සේ පැවිදි වුණාට පස්සේ පිටිපස්සෙන් ස්ත්‍රියක් එනවා වගේ පෙනුනානේ. උන්වහන්සේට පේන්නේ අනිත් අයට පේනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළන්නේ මේකට හේතුව තමයි කලින් කාශ්‍යප බුද්ධ ශාසනයේ සංඝයා වහන්සේලා දෙනමක් අතර සැකයක් ඉපැද්දුවා. ඒ සැකේ උපද්ද පාපක ස්ත්‍රියෙක්ගේ රූපේ මවාගෙන ඒ කාලේ මම දෙවි කෙනෙක්. එතකොට දෙවි කෙනෙක් මේ දෙන්නගේ මිත්‍රත්වයේ බලන්න ස්ත්‍රියක් විදිහට විස්මාරු කරගෙන ඇවිල්ලා අර ස්වාමීන් වහන්සේ කැලි කැචිකිලි කරන්න ගියාට පස්සේ ඒ ළඟ දැවිටිලා එහෙම අනිත් ස්වාමීන් වහන්සේට පේන විදිහට සලස්වලා සැකේ ඉපැද්දුවා. ඒ දෙන්නගේ මිත්‍රත්වේ නැති වුණා. නිරේ ඉපදුනා මේ රහත් වෙන්න පින තියෙන කෙනෙක්. අද රහත් වෙන්න විතරක් නෙවෙයි 80 මහා ශ්‍රාවකයන් අතර කෙනෙක්. පළමුව සලාක ගන්න භික්ෂුන් අතර අග්‍රයි කොණ්ඩදාන මහරහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේ ඒ සලාක් ගන්නවා කියන්නේ දානයකට පළමුවෙන් ඉදිරිපත් වෙන භික්ෂුන් අතර අග්‍රම කෙනා. නැහස තමයි පළමුවෙන්ම දානයකට ඉදිරිපත් වෙන. එතකොට මේ එහි 80 මහා ශ්‍රාවකයන්වත් වෙච්ච වැරදි සංසාරේ. ඒකත් විපාක දුන්නනේ. දැන් සැකේ උපදිනවා. ඒ වගේ සමහර නිර්දෝෂී අය ඉන්නවා. නිර්දෝෂී අය කියන්නේ මන්නම් හිතන්නේ ওই සැක සංකත් එක 75%කට වැඩිය නිර්දෝෂී. නමුත් එයා දෝෂ සහිත කෙනෙක් විදිහට අනිත් අයට පේනවා. කරුණු යෙදෙනවා. අනිත් අයට පේනවා කරුණු යෙදෙනවා. ඒතකොට තමන් සංසාරේ කරපු දෙයක් වෙන්න ඇති. ඔබ සැකේකින් පීඩා විඳින කෙනෙක් නම් සැකේට භාජනය වෙලා ඔබ හිතන්න මේ කර්ම දෝෂයක් වෙන්න පුළුවන්. ඉවසීම හැරනම් වෙන දෙයක් නැහැ. නිදහසට කරුණු කියලා බේරෙන්න පුළුවන් ද ඉවරයක් තියනවාද කියන්න. කීයකට නිදහසට කරුණු කියන්නද? නිසා ඉවසීම ශ්‍රේෂ්ඨයි. ඊළඟට තියෙනවා මොසාවාද කර්මයේ විපාක. මොසාවාද බොරු කීමේ විපාකයක් තමයි අනවශ්‍ය සැකයට බඳුන් වෙනවා. එතකොට ඒ මුසාවාද කර්මයේ විපාකයක් තියෙනවා. ඒ මුසාවාද කර්මයේ විපාකයක් තමයි අනවශ්‍ය අභූත චෝදනාවලට ලක් වෙනවා. ওই සැකේ නිසා අභූත චෝදනාවලට ලක් වෙනවා. ඒක ඊළඟට සැක කරන අය පූර්ව නිගමනවලට පැමිණීම. දැන් සාමාන්‍යයෙන් ඉච්ඡා මච්චරිය තමන් කෙනෙකුට දෙඩිව ආස කිරීම, ප්‍රේම කිරීම, බැඳීම මුල් කරගෙනත් ওই සැකේ මසුරුකම එනවා. ඊට පස්සේ කෝල් මිස් කෝල් වලට සැකයි, කතා කළොත් සැකයි, එන යන අය ගැන සැකයි. මට එක ළමයෙක් මොන ගෙවුණා, මේ තරුණ ළමයි කසාද බැඳලා තම් ඒ කෙල්ල දවසක් වැස්සක් එන වෙලාවක ඒ කොල්ලගේම තාත්තා දුව මේ කුඩේට එන්න කියලා කුඩේ යටට මේ ගමනක් යන ගමන මේ කුඩේ ඇති. දැන් මේ මාමයි දුවයි දැන් අර කොල්ලත් ඉන්නවා. ගෙදර ඇවිල්ලා අර කෙල්ලට අමානුෂික විදිහට තඩි බාලා තාත්තයි කුඩේ යටින් ගියා කියලායි සැකේ. ඊට පස්සේ යව ෆෝන් එකක් කරන් දීලා අර කෙල්ලට කඩේට ගියත් වීඩියෝ කෝල් ගන්න ඕන, බස් එකේ ගියත් වීඩියෝ කෝල් ගන්න ඕන. මෙහෙමත් පවුල් ජීවිත ගත කරනවනේ මිනිස්සු. ගිහි ජීවිතයේ ගිනි ගෙදරක් කියන හැටි බලන්නකෝ. සැකේ කියන එක නම් මහා ගින්න. මිනිසා දැනට මේ ගින්නට වැටිලා ඉන්නයි ඉවසගෙන ඉන්න. ඊළඟ අනිත් අය තමයි කාටවත් සැකයක් උපද්දවන්න එපා, සැකේ පෝෂණය කරන්න එපා, සැකේට වචන දාන්න එපා, සැකේට ගුල්පත් දෙන්න එපා. පොඩ්ඩක් මධ්‍යස්ථව කතා කරන්න, මේකේ වෙන පැත්තකුත් ඇති, අපි හොයලා බලමු වැරදි වැටහීමක් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට කරුණු කාරණා කියලා පූර්ව නිගමන සමහර තියෙනවා. සැක උපද්දවන අමනුෂ්‍යෝ, අමනුෂ්‍යෝ දෙ මතකයි එක ගෙදරක සල්ලි නැති වෙනවා. ඊට පස්සේ ඒ හැම වෙලාවෙම දැන් මේ තිබ්බ මුදල මේ නැති වෙනකොට මේ මේ අර ගෙදර අයමනේ සැක කවුරුත් ආවා ගියත් නෑ. ඊට පස්සේ පස්සේ කාලෙක මේ ගෙදර ගොඩාක් අරුබුද ඇති වුණා. පස්සේ කාලෙක මේ ගෙදර හිටපු අමනුෂ්‍යෙක් කෙනෙකුට ආරුඩු වෙලා කිව්වා, මමයි ඔය සල්ලි ඔක්කොම මේ අයින් කළේ, ආන්න අහවල් තැන තියෙනවා කියලා. ඒ තියෙන තැනින් අමනුෂ්‍යෝ අයින් කරනවා, අතුරුදහන් කරනවා, අනිත් අය තුළ සැක උපදින. අමනුෂ්‍ය ප්‍රශ්න අධික වුණත් සැක උපදින. ඉතින් මොකට වුණත් ඉවසීම, ඔබට විසඳුම් මොනවද කියන එකට හොය හොයා යනවට වැඩි ඉවසීම ශ්‍රේෂ්ඨයි. ඊළඟට තමයි විසඳුමක් විදිහට අවසානයේ ස්ථිරසාර විසඳුමක් කියන්න. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ තියෙනවා විචිකිච්ඡා, ඊළඟට කුක්කුච්ච, විමති කියලා වචන. ඒ තමයි දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම විචිකිච්ඡාව කියලා සෝතාපන්න වුණොත් සෝතාපන්න වීමෙන් විතරක්ම ප්‍රහණ වෙන කාරණාවක් තියෙන විචිකිච්ඡාව කියලා සංයෝජනය. ඒකේ තියෙන බුදුරජාණන් වහන්සේ ගැන සැකයි, ධර්මීය ගැන තියෙන සැක, ඊළඟට සීලයේ ගැන තියෙන, සංඝයා ගැන සීලයේ ගැන, මේ ආදි වශයෙන් බුද්ධ ආදී අටතැන ගැන තියෙන සැකය, ඊළඟට මං කලින් කොහේ ඉඳිද, අනාගතේ කොහේ ඇයිද කියලා මේ ආත්ම භාව පිළිබඳව තියෙන සැකය, මේ ඔක්කොම සෝතාපන්න භාවයත් එක්ක ප්‍රාණ වෙලා යනවා. ඊළඟට මේ සීල් රකින්න කෙනාට තමන්ගේ සීලේ කැඩුනද රැකෙනවද කියලා සීලේ ගැන සැක සංකා කුකුස් උපදිනවා. ඒකට මේ ධර්මයෙන්ම තමයි ඒක තේරුම් ගන්න ඕන. මේ බුද්ධ ශාසනයේ ගොඩාක් සැක සංකා තියපු තිරුණාංශේ නම තමයි රේවත තිරුණාංශි. ඒ නිසා උන්නාංශේ නමක් හැදුණා කංකා රේවත කියලා. උන්නාංශේ දැන් අමු බීජ වළඳන එක අකපැයි කියලා සිල්පදයක් තියෙන නිසා දවසක් මොන් ඇට තඹපු මොන් ඇට වලින් එක මොන් ඇටයක් මේ අපි ගත්තොත් සත්තු කාපු මොන් ඇට වලින් එක මොන් ඇටයක් පැලවෙනවා දැක වර්චස් වල. එයා ඒ තිරුණාංශි හිතුවා එනිසා මුං ඇට අකපයි. මේ වගේ එක එක සමහර කාරණා ගැන සැක උපදිනවා. ඒ රහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මනස, ඒ තෙරුන් වහන්සේ රහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මනසිකාර කරලා කරලා මේ සැකේ නැති කරගත්තා. ඒ නිසා මේ ලෝකේ සැක සංකත, ඔය පවුල් අවුල් වෙන ජීවිත මේ ධර්මය අහලම තමයි. දැන් මේක ඇහුවට පස්සේ දැන් මේ ධර්ම මේ ටික හරි අහලා මම හිතනවා යම් විදියකින් හරි තවත් යම් කෙනෙකුගේ හිතට සැනසීමක් එන්න ඇති. මොකද සාම ගොඩක් අය ජීවිතවලට හිතෙනවා මට විතරයි මේ ප්‍රශ්නේ කියලා. නමුත් මේ කතා කරනකොට තේරෙනවානේ මේක මේ එක්කෙනෙකුට තියෙන ප්‍රශ්නයක් නෙවෙයි කියලා. සැනසෙල්ලක් එන්න ඇතිනේ. ඒතකොට පින්වත්නි අපි දන්න අපි ඉගෙනගත්ත දහම් කරුණු අපි මේ විදිහට දේශනා කරනවා. ඒතකොට සමහර අය කරන්නේ මේ අපේ ප්‍රශ්නේ මේකයි කියලා ආය ඔය ප්‍රශ්න ලියලා එවනවා, ප්‍රශ්න වලට යොමු කරනවා. ඔබ පිටු 10කින් ලියලා එව්වත් ඒ ප්‍රශ්නේ එක සම්සිද්ධියේ තියෙන සැකය. ඒතකොට ඒකට දන්න දහම් කරුණු ඉගෙනගත්ත දේවල් තමයි අපි මේ දේශනා කළේ. අමුතුවෙන් දෙන්න උපදෙස් නැහැ. මේ දෙන්න තියෙන උපදෙස තමයි සංසාරය ගැන තීරුම් ගන්න, සසර දුකයි කියන එක තේරුම් ගන්න, ඉවසලා වාසය කරන්න, නිතර නිතර ධර්මය අහන්න, නිතර නිතර ධර්මය අහන්න, වැඩිහිටියයි ඇසුරු කරන්න. ඔබ කාටවත් සැකේ දෙන්න එපා, ඔබ කාටවත් සැකේ උපද්දවන්න එපා. ඔබ මුසාවෙන් වළකින්න. මේ මුසාවත් හේතු වෙනවා අභූත චෝදනා සහ සැක සංකාවලට ලක් වෙන්න. ඒ නිසා මේ ධර්මයෙන්මයි පිහිට තියෙන. අර කංකා රේවත තෙරුන් වහන්සේ බුදුරජාන් වහන්සේ ළඟට පැමිණ අරහත් වෙටපත් වුණා. උන්වහන්සේ වදාලා අනේ මේ ලෝකේ තියෙන සෑම සැක සංකාවක්ම මගේ බුදුරජාණන් වහන්සේ නැති කරලා දානවනේ කියලා. මම බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණීම කොයි තරම් හොඳද කියලා. සැක හිතෙන අයයි, සැකවලට භාජනය වෙච්ච අය සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම පිහිට හොයත්වා. මොකද මේ ජීවිතේ කොච්චර මොක්කු ගෙවුවා, ඔය කර්ම ජීවිතෙන් ජීවිතයට ඇවිලා ඊළඟ ජීවිතේ විසඳුමක් දෙන්න කෙනෙක් නැති තැනක කර්ම විපාක ලැබේ. නිසා දැම්ම ධර්මය අහන්න, ඉවසගෙන වාසය කරන්න, සීලය සමාදන් වෙන්න, තුනුරුවන් සරණේ පිහිටන්න, තමන්ගේ ජීවිතයට බුද්ධ ශාසනයෙන් පිහිට සලසා ගන්න, ගත වෙන දවසක් පාසා දහම් කරුණක් ශ්‍රවණය කරන්න. ඒ නිසා ඔබගේ ජීවිත මම එක හිතින් ඔබට සිත ප්‍රාර්ථනා කරනවා තුනුරුවන්ගේ ආශිර්වාදයෙන්. අද මේ ධර්මයේ දේශනා කරපු පින් බලෙන් ඔය සැක සංකා ඔබගේ හිතවලින් දුරු වෙලා ඔබගේ ජීවිත තුළට සැනසෙල්ල උදා වේවා. මේ බුද්ධ ශාසනය පිහිට ලැබේවා. කර්ම විපාක ගෙවමින් යන මේ සංසාරයෙන් නිදහස් වෙන්න ඔබට වාසනාව ලැබේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා.